ඉරියව් භාවනාව. පුනච පරං භික්කවේ බික්කු ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. තිතෝවා තිතෝම් හීති පජානාති. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. සයානෝවා සයානෝම් හීති පජානාති. යතා යතාවා පනස්සකායෝ පනිහිතෝ හෝති තතා තතානං පජානාති. පද අර්ථ. පුනච පරං යලි වෙනත් භාවනාවක් කියමි. භික්කවේ පින්වත් මහණෙනි, භික්ඛු භික්ෂුව ගච්ඡන්තෝවා ගමන් කරන විට, ගච්ඡාමීති ගමන් කරමි, පජානාති මනාකොට දැනගනි, තිතෝවා නැවතී සිටින විට, තිතෝම් හීති නැවතී සිටිමි, පජානාති මනාව දැනගනි, නිසින්නෝවා හිඳගෙන සිටින විට, නිසින්නෝම් හීති හිඳගෙන සිටිමි, පජානාති මනාකොට දැනගනි, සයානෝවා සතපි සිටින විට, සයානෝම් හීති සතපි සිටිමි, පජානාති මනාකොට දැනගනි, යතා යතාවා පනස්ස කායෝ ඔහුගේ කය යම් යම් ආකාරයකින්, පනිහිතෝ හෝති පවත්වාගෙන යන්නේද, තථා තථානම් එය ඒ ඒ ආකාරයෙන්ම, පජානාති මනාකොට දැනගනි. පද ගැලපීම. පින්වත් මහණෙනි, යලි වෙනත් භාවනාවක් කියමි. සද්ධර්මය අවබෝධ කරනු කැමැති භික්ෂුව ඉතා හොඳ සිහි කල්පනාවෙන් ගමන් කරන විට ගමන් කරමි මනාකොට දැනගනි, නැවතී සිටින විට නැවතී සිටිමි මනාකොට දැනගනි, හිඳගෙන සිටින විට හිඳගෙන සිටිමි මනාකොට දැනගනි, සතපී සිටින විට සතපී සිටිමි මනාකොට දැනගනි, ඔහුගේ කය යම් යම් ආකාරයකින් පවත්වාගෙන යන්නේද එය ඒ ඒ ආකාරයෙන්ම මනාකොට දැනගනි. විස්සර. ඉරියව් පැවැත්ම පිළිබඳ භාවනාව වශයෙන් මෙය සලකනු ලබන්නේ, තමාගේ කායික ඉරියව් කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් කල් ගෙවීම මෙයින් අදහස් කෙරේ. ඉතා බලවත්ව සතිය දියුණු කර ගැනීමට මෙම භාවනාව මහෝපකාරී වේ. සාමාන්‍යයෙන් කෙනෙකු කොපමණ කායික ඉරියව් පැවැත්වුවද ඒ කෙරෙහි කල්පනාවක් නැත. සිත පවතින්නේ බාහිර අරමුණක විසිරීය. යම් හේකින් තම කය කෙරෙහි අවධානය යොමු කළද ඒ මුලා වූ වසඟ වූ හැඟීමෙන් මිස එයින් නිදහස් ව නොවේ. මෙතනදී අදහස් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ දෙයකි. සිත තුළට රාගයක් හෝ ද්වේෂයක් ඇතුළු වන්නට ඉඩ නොදී සැබෑ ලෙසම සිදුවන්නේ කුමක්දැයි මනා කල්පනාවෙන් විසීමම මෙහි ඉගැන්වේ. තමාගේ කය කෙරෙහි පූර්ණ අවධානයෙන් සිටින විට චේතනාව මුල් කරගෙන මේ කයේ සෑම ඉරියව්වක්ම පවත්වන බව මනාව තේරුම් ගත හැකිය. මෙතනදී කරන්නේ හුදු මෙනෙහි කිරීමක් නොවේ. මේ කයටම යොමු කළ සිහි කල්පනාවෙන් යුතුව ඉරියව් පැවැත්වීමය. හේතු සහ ඵල අතර ඇති සම්බන්ධය මෙන්ම ආත්මයකින් හෝ ආත්මයකට අයත් දෙයකින් තොර වැඩපිළිවෙල ඉරියව් පැවැත්වීමේ භාවනාව තුළින් අවබෝධ කරගත හැකිය. කයේ සිදුවන ඉරියව් වෙනස් වීම ඔස්සේ විඳීම් වල වෙනස් වීම, හඳුනා ගැනීම් වල වෙනස් වීම, චේතනාවේ වෙනස් වීම මෙන්ම සිතේ වෙනස් වීමද බුද්ධිමත් ශ්‍රාවකයාට දැක්ක හැකිය. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති. බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. පදාර්ථ ඉති මේ ආකාරයෙන්. අජ්ජත්තං වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද. කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින්. විහෙරති වාසය කරයි. බහිද්ධා වා කායේ අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද. කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින්. විහෙරති වාසය කරයි. අජ්ජත්ත බහිද්ධා වා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද. කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින්. විහෙරති වාසය කරයි. පද ගැලපීම. තමාගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. විස්තර. ඉරියව් පැවැත්වීම පිළිබඳ භාවනාව තමාට හොඳින් ප්‍රගුණ වූ පසු, තම සිහි කල්පනාව මනාකොට කයෙහි පවත්වාගත් පසු, තම කයෙහි යම් ස්වභාවයක් ඇද්ද අනුන්ගේ කයෙහිද පවතින්නේ එබඳුම අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ ධර්මතාවක් බව නුවණින් සලකා ගත යුතුය. අනුන්ගේ කය දෙස බොහෝ දෙනෙකු බලන්නේ මුලා වූ සිතිනි, රැවටුණු සිතිනි. එහෙත් තමාගේ කයේ ඇති නිස්සාරතාවයම අනුන්ගේ කයෙහිත් පෙනෙන විට අර මුලාව කෙමෙන් කෙමෙන් පහවී යනු ඇත. තමාගේ කයෙහි මෙන්ම අනුන්ගේ කයෙහිද එකම ධර්මතාව දැක්ක හැකි පරිදි සතිය දියුණු කරගත යුතුය. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පද අර්ථ. සමුදය ධම්මානුපස්සීවා මේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරයද අවබෝධයෙන් දකිමින්. කායස්මින් කායානුපස්සනාවෙන්. විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා මේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය අභාවයට යන ආකාරයේද අවබෝධයෙන් දකිමින්. කායස්මින් කායානුපස්සනාවෙන්. විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා මෙසේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරයේද අභාවයට යන ආකාරයේද අවබෝධයෙන් දකිමින්. කායස්මින් කායානුපස්සනාවෙන්. විහෙරති වාසය කරයි. පද ගැලපීම. මේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය අභාවයට යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මෙසේ ඉරියව් පැවැත්ම නම් වූ කායික ස්වභාවය හටගන්නා ආකාරයේද අභාවයට යන ආකාරයේද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි කෝ භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ. අත්ති කායෝතිවා හේතුඵල දහමින් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ඉරියව් පැවැත්ම නම් වූ කයක් තිබේ යැයි. පනස්ස සද්ධර්මය අවබෝධ කරනු කැමති ශ්‍රාවකයා හට. සති කය පිළිබඳ මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත්. ඥානමත්තාය අවබෝධ ඥානීය දියුණු වීම පිණිසම පවති. පතිස්සතිමත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. අනිස්සිතෝච එබඳු තැනැත්තා කායික ඉරියව් කිසිවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනුගෙන විහරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කරනුගනී. ඒවම්පිකෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පිංවත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයෙහි ඉරියව් පැවැත්ම අරමුණු කොට කායානුපස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහරති වාසය කරයි. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමැති ඒ ශ්‍රාවකයා හට හේතුඵල දහමින් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ඉරියව් පැවැත්ම නම් වූ කයක් තිබේ යැයි කය පිළිබඳ මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තවදුරටත් අවබෝධ ඥානීය දියුණු වීම පිණිසම පවති. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. එබඳු තැනැත්තා කායික ඉරියව් කිසිවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන වාසය කරයි. ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. මේ ආකාරයෙන්ද පින්වත් මහණෙනි භික්ෂුව සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයෙහි ඉරියව් පැවැත්ම අරමුණු කොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. ඉරියාපත පබ්බං නිට්ටිතං ඉරියව් පැවැත්මේ භාවනාව ගැන විස්තර වන කොටස මෙතකින් නිමා විය. සම්පජාන භාවනාව. පුනච්ච පරම් භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. සංගාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. පද අර්ථ පුනච පරං යලි වෙනත් භාවනාවක් කියමි. භික්කවේ පින්වත් මහණෙනි, භික්ඛු සද්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව, අභික්ඛන්තේ ඉදිරියට ගමන් කරන විටද, පටික්ඛන්තේ ආපසු හැරී යන විටද, සම්පජානකාරී හෝති කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ, ආලෝකිතේ ඉදිරිපස බලන විටද, විලෝකිතේ හාත්පස වටපිට බලන විටද, සම්පජානකාරී හෝති කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ, සම්මිංජිතේ අත්පාහ කුලන විටද, පසාරිතේ එසේ හැකිලූ අත්පා දිග හරින විටද, සම්පජානකාරී හෝති කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ, සංගාටි දෙපට සිවුරු, පත්ත පාත්‍රය, චීවර අඳන තනිපොට සිවුරු, ධාරණේ ධරණ පොරවන විටද, සම්පජානකාරී හෝති කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ, අසිතේ ආහාර අනුභව කරන විටද, පීතේ තේ කෝපි වතුර වැනි දෑ පානය කරන විටද, කායිතේ රස කැවිලි වැනි දෑ සපා අනුභව කරන විටද, සායිතේ වළඳන කුමක් නමුත් රස විඳින විටද, සම්පජානකාරී හෝති කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ, උච්චාර පස්සාව කම්මේ වැසිකිලි කිස කරන විටදී පවා, සම්පජානකාරී හෝති කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ, ගතේ ගමන් කරන විට, තිතේ නැවතී සිටින විට, නිසින්නේ වාඩි වී සිටින විට, සුත්තේ සතපී සිටින විට, ජාගරිතේ අවදිව සිටින විට, බාසිතේ කතාබස් කරන විට, තුන්හි භාවේ නිහඬව සිටින විට, සම්පජානකාරී හෝති කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ. පද ගැලපීම. පින්වත් මහණෙනි, යලි වෙනත් භාවනාවක් කියමි. සත්ධර්මය අවබෝධ කරනු කැමති භික්ෂුව ඉදිරියට ගමන් කරන විටද, ආපසු හැරී යන විටද, කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ. ඉදිරිපස බලන විටද, හාත්පස බලන විටද, කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ. අත්පා හකුලන විටද, එසේ හැකිලූ අත්පා දිග හරින විටද, කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ. දෙපට සිවුරු, පාත්‍රය අඳන තනිපොට සිවුරු දරන පොරවන විටද, කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ. ආහාර අනුභව කරන විටද, තේ කෝපි වතුර වැනි දෑ පානය කරන විටද, රස කැවිලි වැනි දෑ සපා අනුභව කරන විටද, වළඳන කුමක් නමුත් රස විඳින විටද, කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවේ. වැසිකිලි කිස කරන විට පවා කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුක්ත වේ. ගමන් කරන විට, නැවතී සිටින විට, වාඩි වී සිටින විට, සැතපී සිටින විට, අවදිව සිටින විට, කතාබස් කරන විට, නිහඬව සිටින විට, කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුක්ත වේ. විස්තර. මෙහි සඳහන් වන සම්පජඤ්ඤ කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණ හා ඉරියාපත සිහියෙන් යුක්තව ඉරියව් පැවැත්වීම එකිනෙකට වෙන් කර නොහැකිය. මේ සද්ධර්ම මාර්ගයේහි අභිවෘද්ධියක් සලසා ගනු කැමැති හැම කෙනෙක්ම මූලික භාවනා වශයෙන් මෙය පුහුණු කළ යුතු දෙයක් බව බොහෝ දේශනාවලින් පෙනේ. කෙලෙසුන්ගෙන් කිලිටි වී භව ගමනක වැටුණු ජීවිතය පිරිසිදු කරගෙන භව පැවැත්මෙන් නිදහස් වීම ලෙහෙසි කටයුත්තන් නොවන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. බලවත් කැපවීමකින් හා බලවත් සිහිනුවනකින් යුතුව මේ සද්ධර්මයේ හැසිරිය යුත්තේ. වරක් ශුභනම් තරුණයෙක් ආනන්ද තෙරුණුවන් සමග කළ ධර්ම සාකච්ඡාවකදී සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ශ්‍රාවකයා තුළ පිළිවෙලින් ඇති කරගත යුතු ආකාරය ආනන්ද තෙරුණුවෝ පෙන්වා දුන්හ. ශුභ තරුණයා විමසූ එක් ප්‍රශ්නයක් මෙසේය. පින්වත් ආනන්දයන් වහන්ස, ඔබගේ ශාස්ත්‍රූ වූ පින්වත් ගෞතමයන් වහන්සේ යමකුගේ සමාධියක් වර්ණනා කළසේක්ද තමන් වහන්සේගේ ශ්‍රාවකයන් හට ඒ සමාධිය ඇතිකර ගැනීමට උපකාරී වන කරුණු සඳහන් කරන සේක්ද, එය පුරුදු පුහුණු කරවන සේක්ද, එසේ පිහිටුවන සේක්ද, ඒ සමාධි ස්කන්ධයේ නම් කුමක්ද? සුභසුත්ත දීඝනිකාය. මේ ප්‍රශ්නයට ආනන්ද තෙරණුවන් පිළිතුරු දී වදාළේ කරුණු කිහිපයක විස්තරයකින් යුක්තවය. එනම් සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමට කැමති තැනැත්තා ඉන්ද්‍රියන් සංවර කළ පාලනය කළ කෙනෙක් විය යුතුය. සති සම්පජඤ්ඤයෙන් පැවැත්ම ගෙනියන කෙනෙක් විය යුතුය. ලදදෙයින් සතුටු වන කෙනෙක් විය යුතුය. ඊළඟට විවේක තැනකට ගොස් නීවරණයන්ගෙන් සිත පිරිසිදු කරගනිමින් සිත සමාහිත කරගැනීමට වෙහෙස විය යුතුය. එවිටය සමාධිය උපදවා ගැනීමට උපකාරී වන පරිසරයක් සකස් වන්නේ. සති සම්පජාන දෙකම මෙහිදී බලවත්ව උපකාරී වේ. ඉඳුරන් සංවර කර නොගත් තැනැත්තාහට කෙලෙසුන් ප්‍රහාණය කිරීමට උපකාරී වන මට්ටමේ සිහිනුවනක් කිසිසේත් පවත්වාගත නොහැකිය. එහෙයින් ඉන්ද්‍රයන්ගේ සංවරභාවය අත්‍යවශ්‍ය කරුණකි. නන්ද තෙරණුවන්ගේ ඉන්ද්‍රිය සංවරය ගැන බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළහ. පින්වත් මහණෙනි, පින්වත් නන්දයන් තම ඉඳුරන් එනම් ඇස, කන, නාසය, දිව, කය, සිත රැකගන්නේ මෙන්න මේ ආකාරයෙනි. ඉදින් පින්වත් නන්දයන් විසින් පෙරදිග බැලිය යුතුනම් මුළු හිතම ඒ දෙසට යොමුකොට විවිධ අරමුණු ඔස්සේ සිත විසිරෙන්නට ඉඩ නොදී පෙරදිග බලයි. මා මෙසේ පෙරදිග බලන විට ලාමක වූ, අකුසල වූ, ආශාව, දොම්නස ආදී කෙලෙසුන් හට ගැනීමට ඉඩ නොතැබිය යුතුයයි කියයි. එහිලා නන්දයන් කෙලෙසුන් ප්‍රහාණය කරන විට නුවණින් යුක්ත වේ. මෙසේ සෑම දිසාවකටම සිත යොමුකොට බලන කල්හි සිතට කෙලෙසුන් ඇතුළු වීමට ඉඩ නොදී කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් යුක්ත වේ. සම්පජානකාරී හෝති. පින්වත් මහණෙනි, නන්දයන්ගේ ඉන්ද්‍රිය සංවරය මෙසේය. එමෙන්ම සති සම්පඤ්ඤ සති සම්පජඤ්ඤ නමින් කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව බලවත්ව සිහිය යොමු කරගෙන වාසය කිරීම ගැනද මෙසේ පෙන්වා දෙන ලදී. පින්වත් මහණෙනි, නන්දයන්ගේ සති එනම් සතර සතිපට්ඨානයට යොමු කළ සිහිය, සම්පජඤ්ඤ එනම් කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුවීම මෙසේ පවතී. පින්වත් මහණෙනි, නන්දයන් හට සියලු විඳීම් හටගන්නේ දැනුවත්වමය. සියලු විඳීම් පවතින්නේ දැනුවත්වමය. සියලු විඳීම් අභාවයට යන්නේ දැනුවත්වමය. සියලු හඳුනා ගැනීම එනම් සංඥා හටගන්නේ දැනුවත්වමය. සියලු හඳුනා ගැනීම් පවතින්නේ දැනුවත්වමය. සියලු හඳුනා ගැනීම් අභාවයට යන්නේ දැනුවත්වමය. සියලු කල්පනාවන් එනම් විතර්ක හටගන්නේ දැනුවත්වමය. සියලු කල්පනාවන් පවතින්නේ දැනුවත්වමය. සියලු කල්පනාවන් අභාවයට යන්නේ දැනුවත්වමය. නන්දසුත්ත අංගුත්තර නිකාය. සෑම ක්‍රියාවක් කෙරෙහිම කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ වීර්යෙන් යුතුව එනම් ආතාපි, නුවණින් යුතුව එනම් සම්පජානෝ, බලවත්ව සිහිය යොමුකොට සතිමා පවත්වන විට එය අවබෝධඥානය දක්වාම දියුණු කරගත හැකිය. ඉති අජ්ජත්තංවා කායේ කායානු පස්සී විහෙරති, බහිද්ධාවා කායේ කායානු පස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානු පස්සී විහෙරති. පද අර්ථ. ඉති මේ ආකාරයෙන් අජ්ජත්තංවා කායේ තමාගේ කය සලකනු තමාගේ යයි සලකනු ලබන කයෙහිද, කායානු පස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහෙරති වාසය කරයි. බහින්දාවා කායේ අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද, කායානු පස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. අජ්ජත්ත බහිද්ධාවා කායේ තමාගේ යයි සලකනු ලබන කයෙහිද, අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද, කායානු පස්සී කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් විහෙරති වාසය කරයි. පද ගැලපීම. තමාගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. තමාගේ යයි සලකනු ලබන කයෙහිද අනුන්ගේ යයි සලකනු ලබන කයෙහිද මේ ආකාරයෙන් කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන්ම දකිමින් වාසය කරයි. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. පද අර්ථ. සමුදය ධම්මානුපස්සීවා මේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව කරන සෑම කායික ක්‍රියාවක්ම හටගන්නා ආකාරයේද අවබෝධයෙන් දකිමි. කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. වය ධම්මානුපස්සීවා මෙසේ කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව කරන සෑම කායික ක්‍රියාවක්ම අභාවයට පත්වන ආකාරයේද අවබෝධයෙන් දකිමි. කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. සමුදය වය ධම්මානුපස්සීවා මෙසේ කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව කරන සෑම කායික ක්‍රියාවක්ම හටගන්නා ආකාරයේද අභාවයට පත්වන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායස්මින් කායානුපස්සනාවෙන් විහෙරති වාසය කරයි. පද ගැලපීම. මේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව කරන සෑම කායික ක්‍රියාවක්ම අභාවයට පත්වන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. මෙසේ කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව කරන සෑම කායික ක්‍රියාවක්ම හටගන්නා ආකාරයද අභාවයට පත්වන ආකාරයද අවබෝධයෙන් දකිමින් කායානුපස්සනාවෙන් වාසය කරයි. අත්ථ කායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පි කෝ භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. පද අර්ථ. අත්ථ කායෝතිවා හේතුඵල දහමින් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යයි. පනස්ස. සද්ධර්මය අවබෝධ කරනු කැමති ඒ ශ්‍රාවකයා හට. සති. කය පිළිබඳව මනාව යොමු කළ සිහිය. පච්චුපට්ඨිතා හෝති බලවත්ව පිහිටියේ වෙයි. යාව දේව එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත. තව දුරටත් ඥාන මත්තාය අවබෝධඥානීය දියුණු වීම පිණිසම පවති. පතිස්සති මත්තාය බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවති. අනිස්සිතෝච එබඳු තැනැත්තා කිසිදු කායික ක්‍රියාවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කර නොගෙන විහරති වාසය කරයි. නච කිංචි ලෝකේ උපාදීයති ලෝකේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කර නොගනි. ඒවම්පි කෝ මේ ආකාරයෙන්ද භික්ඛවේ පින්වත් මහණෙනි භික්ඛු භික්ෂුව කායේ සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයෙහි සෑම කායික ක්‍රියාවක්ම අරමුණු කොට කායානුපස්සී කය පිළිබඳව යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් විහරති වාසය කරයි. පද ගැලපීම. සද්ධර්මය අවබෝධ කරනු කැමති ඒ ශ්‍රාවකයා හට හේතුඵල දහමින් සකස් වූ සංකත ධර්මයක් වශයෙන් පවත්නා අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ කායික ස්වභාවයක් තිබේ යැයි කය පිළිබඳව මනාව යොමු කළ සිහිය බලවත්ව පිහිටියේ වෙයි. එසේ කායානුපස්සනාවේ මනාව පිහිටි සිත තව දුරටත් අවබෝධඥානීය දියුණු වීම පිණිසම පවතී. බලවත්ව සිහිය දියුණු වීම පිණිසම පවතී. එබඳු තැනැත්තා කිසිදු කායික ක්‍රියාවක් මමය මාගේය මාගේ ආත්මය වශයෙන් ග්‍රහණය කරනු ගැන වාසය කරයි. ලෝකයේ කිසිවක් කිසිම පිළිවෙලකින් ග්‍රහණය කරනු ගනි. මේ ආකාරයෙන්ද පින්වත් මහණෙනි භික්ෂුව සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයෙහි සෑම කායික ක්‍රියාවක්ම අරමුණු කොට කය පිළිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරයි. සම්පජඤ්ඤ පබ්බං නිට්ඨිතං කෙලෙසුන් ප්‍රහාණය කිරීමේ නුවණින් යුතුව සියලු කායික ක්‍රියාවන් පැවැත්වීමේ භාවනාව ගැන විස්තර කරන කොටස මෙතකින් නිමා විය.